පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැතුව යුදාධිකරණය ලංකාවේ පිහිටවන්න බෑ. මේක කවුරු දන්නේ නැතත් අගමැතිතුමා දැනන් හිටියේ. ඒ නිසා තමයි ආණ්ඩුවේ හොඳම ඇමති ධූර ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 48 දෙනෙක්ගේ සහාය ලබා ගත්තා. මොකද තුනෙන් දෙකේ බලය කියන්නේ මන්ත්‍රී ධූර 150ක්. එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණේ 106යි. ඒ 106ට 40 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකතු වුණු 48යි. කොහොමත් ලැබෙන දෙමළ සංධානයේ 16යි. ඒ වගේම රතු වළලි පැටියම් බඩ පත්වලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ 6යි එකතු කරාම මේ දේශද්‍රෝහී පනත සම්මත කරගන්න අවශ්‍ය වෙන තුනෙන් දෙක හැදෙනවා. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් විදේශීය විනිශ්චයකාරවරු මේ රට ගෙනේන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 වගන්ති උල්ලංඝනය කරන කියන පදනමින් අපි ජනමත විචාරණයට යොමු කරනවා. තනතුරු වලට ලැබි වරප්‍රසාද වලට ලෝභ දේශපාලකයන්ට වඩා මේ රටේ දේශප්‍රේමී ජනතාව අපි විශ්වාස කරන නිසා ජනමත විචාරණයේදී අපි මේ පනත පරාජයට පත් කරනවා.